සම්පූරිතාං පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං සේනේව ලන්ද අරහං අරහෝතිනාමං වන්දාමි බුද්ධ මමලං හදනේටපෙත්වා සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොග්ගදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස අට්ඨබන්තේ අච්චරියා අබ්බුතා ධම්මා යේ දිස්වා දිස්වා අසුරා මහා සමුද්දේ අබිරමන්ති අට්ඨපහාරාද ඉමස්මින් ධම්ම විනයේ අච්චරියා අබ්බුතා ධම්මා යේ දිස්වා දිස්වා වික්ඛෝ ඉමස්මින් ධම්ම විනයේ අබිරමන්ති තේ ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්තුනි ලොස්සනිස් බෝධි විහාරස්ථානයේ වාර්ෂිකව සිදු කෙරෙන වස්ථාන ඍතුවේ කටෙන පින්කම සමගාමීව සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත බණ අහනටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතයේ සුවිශේෂම අවස්ථාවක් කියලා සලකන්නට ඕන. මේ මොහොත ලබන්නට අප සසර හුඟා පින් කරපු අය සම්බුදු ශාසනයක් ලබලා ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබෙනවායි කියන එක අතිශය දුර්ලභ ක්ෂණ සම්පතිය විදිහටයි සලකන්නේ. එක එකාතකින් සුගතියක් තියෙනට ඕන, අනිත් අතින් සම්බුද්ධ ශාසනයක් තියෙනට ඕන. ඒ දෙකම අතරෙහි සුදුසු ප්‍රදේශක වාසය කිරීම, මන බුද්ධියක් තිබීම, ඇස්කන්නාසාදී ඉන්ද්‍රිය විකලත්වයක් නොමැතිවීම ආදී හේතු ගණනාවක ප්‍රතිඵලයක් තමයි ධර්මශ්‍රවණය කරන අවස්ථාව. අනේ නිසායි පුතුම අවස්ථාව කියලා සලකනවා. ඒකට කියන්නේ සවනානුත්තරී කියලා. අපේ කන් දෙකෙන් අහන වටිනාම දේ තමයි සද්ධර්මය ශ්‍රවණය කරන අවස්ථාව. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මේ ලෝකය ගැන වඩාත්ම ඉහලින් නුවණින් බලන ආකාරය, ප්‍රඥාවෙන් බලන ආකාරය. අන්නේ පණිවිඩය අපි අහනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අනාවරණය කරපු ධර්මයේ උන්වහන්සේ ගවේෂණය කරපු ඒ උතුම් පණිවිඩය ශ්‍රවණය කරනවායි කියන එක. ඒ මට්ටමට අපේ හිත තබාගත් පමණට අපේ ප්‍රඥාව දියුණු වෙනවා. ප්‍රඥාව දියුණු වෙන පමණට දුකෙන් නිදහස් වෙනවා, සතුට වැඩි වෙනවා. ඒ වගේම විශේෂ දෙයක් අපේ ජීවිතයේ වටිනාකම වැඩි වෙනවා. කල්පනා කරලා බලන්න අපේ ජීවිත කොච්චර වටිනවද කියලා. අපි ඉපදෙන්නකොට නොයෙකුත් වටිනාකම් අපට ලැබෙනවා. නමුත් ඒ දේවල් ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි අපි වටිනාකම බලන්න පුළුවන් අපි මිය ගියාට පස්සේ. අපි මිය ගිය මොහොතේ අපේ ගෙදර අය කොහොමද කටයුතු කරන්නේ? අපි අවුරුදු 50ක් 60ක් හදපු දරුවෝ, ගෙවල්, ඒ ඔක්කොම තියෙන මොහොතක විනාඩි ගානකින් අපිට ගෙදරින් අයින් වෙන්න සිද්ධ වෙනවා. මේක තමයි යථාර්ථය. අපේ ගෙදර අපිට කොච්චර ආදරේ වුණත් අපේ දවසක හවස්වරුවේ මිය ගියොත් ඊළඟ දවසේ උදේ වෙනකම්වත් අපේ ශරීරය ගෙදර තියාගන්නේ. එහෙනම් කල්පනා කරලා බලන්න අපි මෙච්චර මහන්සි වෙන කී අවසාන ප්‍රතිඵලය මොකද කියලා. මොහොතක් කල්පනා කරලා බලන්න. රාත්‍රියේ ටිකක් රැය වෙලා නිදාගන්න වෙලාවේදී මිය ගියොත් ටිකක් අවස්ථාවක් තියෙන වැඩි වෙනකම් ඉන්න පුළුවන් අනිත් අය දන්නේ නැති නිසා. හැබැයි දැනගත්තු ගමන්ම අපේ ශරීරය ගෙදරින්වත් කරනවා. අන්නේ වෙරි ලෝකෙක ජීවත් වෙන අපි පින්නතුනි බලන්න ඇත්තටම අපේ ජීවිතේට අපි ලබා දීපු වටිනාකම මොකද්ද කියලා? අපේ ජීවිතේ වටිනාකම බලන්නේ අපට දවසට මොකද වැඩිපුර හිතෙන්නේ කියන කාරණාව. අන්නේ හිතන දේ ඉහෙනම දෙයක් නම් අපේ හිත පිරිසිදු වෙන දෙයක් නම් හිත සතුටු වෙන දෙයක් නම් ප්‍රඥාව දියුණු වෙන දෙයක් නම් අන්නේ ඒකයි ජීවිතේ වටිනාකම කියලා කියන්නේ. අන්නේ හිතන දේ අත්තරල යන දෙයක්ද අපට සසරේදී දීපු කලක් ප්‍රයෝජනවත් වෙන දෙයක්ද කියලා බලන්න. අද දින තමන් දවසට වැඩිපුර හිතන දේවල් තමා මිය යන විට දාල යන දේවල්ද ඊට පස්සේ රැගෙන යන පුළුවන් දෙයක්ද කියලා බලන්න. මෙන්න මේකෙන් තමන්ට තමන් කොච්චර ඉස්ලා කාලේ ඉන්නවාද කියලා තමන්ට තේරුම් ගන්න පුළුවන්. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ දහම අනුව අපට ප්‍රධාන වශයෙන් පුහුණු කරන්න තියෙන කාරණා දෙකයි. එක පැත්තකින් මෛත්‍රිය. සීල සත්තෝ සෝපාචේතෝ ආකේන මෙන් සිත දිනු කිරීම. එක කොයි තරම් දිනු වෙනවද කිව්වොත් සාමාන්‍යයෙන් අප ඉන්න නිවසේ අය සෝපත්තේත්වා කියන අදහසින් පටන්ගෙන ලෝකයට මේ මෛත්‍රිය පතුරවලා මිනිස් නොමිනිස් පෙනෙන නොපෙනෙන දුර ළඟ සියලුම දෙනා සෝපත්තේත්වා කියන ප්‍රාර්ථනාව ඇති කර ගැනීම. මේ මෛත්‍රිය හුදෙක් සිතින් ඇති වෙන මෛත්‍රියක් විතරක් නෙවෙයි. වචන කතා කරනකොටත් මෛත්‍රිය මේ කතා කරන්නේ. තමන් ශාරීරිකව ක්‍රියා කරනකොටත් මෛත්‍රිය මේ කටයුතු කරන්නේ. මේ මෛත්‍රිය කොච්චර ඉහළ තලයකට දිනු වෙන ඕනද? යම්කිසි කෙනෙක් දකිනකොට, යම්කිසි කෙනෙක්ගේ හඬක් ඇහෙනකොට, යම්කිසි කෙනෙක් මතක් වෙනකොට අන්න ඒකෙනා තමන්ගේම දරුවා නැත්නම් තමන් තියෙන එකම දරුවා කියන ආකල්පයෙන් සිතන්න පුළුවන් විදියට අපේ මනස දිනු වෙනට ඕන. අන්න එතෙන්ට දිනු වෙනකම් තින්න තුනි අපට සුගතිගාමි වෙන්න පුළුවන් මේ කරන තින්කම් වලින්. හැබැයි නිවන් මාගේ දොරටු විවෘත වෙන්නේ නැහැ. නිවන් මාගේ දොරටු විවෘත වෙන්න නම් යන්තං සන්තං පදං අවිසමිච්ඡේ කියන කරුණ විදියට කිසියම් ශාන්තපදයක් කැමති නම් ශාන්තපදය කියන්නේ වෙන කිසිම දෙයකට නෙවෙයි නිවනට පින්න තුනි. අන්නේ නිවනට පිවිසෙන කැමති නම් අපේ මෛත්‍රිය මෙන්න මේ තලයට දිනු වෙනට ඕන. යම්මක් කෙනෙක් ඇසුරු කරනකොට දරුවන් ඇසුරු කරන විදියට ඇසුරු කරන්න ඕන. ඒක කොච්චර තමන්ගේ තුල තියෙද කියලා තමන්ටම බලගන්න පුළුවන්. බාහිර ලෝකේ ලස්සනට ඉන්න වෙලාවේදී අපි හොඳට තැම්පත් ඉන්නවා. හැබැයි පොදු ස්ථානයකදී පොදු පාවිච්චි කරන දයන් අපිරිසිදු වෙච්ච වෙලාවට ඒ වෙනාවේ තමන්ට ඇති වෙන සිතුවිල්ල මොකද්ද කියලා බලන්න. පොදු ස්ථානයකදී පන්සල වැනි ස්ථානයකදී රෙස්ට් රූම් එකකට ගිය වෙලාවේදී ඔබට කලින් ගිහපු කෙනා ඒක පාවිච්චි කරපු විදිය බැරි වෙනවත් අපිරිසිදු වෙලා තියෙනවා නම් ඔබට චෙක් කරන බලන්න පුළුවන් ඔබ ඉන්න ස්ථානය කොතනද කියලා. ආයි බාහිර ලෝකේ හාමුදුරන්ගෙන් ගුණ කතන අවශ්‍ය නැහැ. මේ ධායකේ හොඳ කෙනෙක්, පරිත්‍යාග සීලේ කෙනෙක්, කරුණාවන්ත කෙනෙක් කියලා බාහිර ලෝකෙන් රෙකමෙන්ඩේෂන් අවශ්‍ය නැහැ. අපට අපි ඉන්න ස්තරය මට්ටම අපිටම තේරුම් ගන්න පුළුවන් පිළිතුර. ඔබ බලන්න ඔබේ දරුවා දෙයක් අපිරිසුදු කරොත්, ඔබේ දරුවා කුඩා කාලේ ඔබේ ඇඟේම අපවිත්‍ර කරොත් යම් සිදුවීමක් ඔබට ඇති වෙන සිතුවිල්ල සහ අර රෙස්ට්රූම් එකට බාත්රූම් එකට ගිලි වේලාවේ කෙනෙක් යම්සි දෙයක් අපිරිසිදු කරපු වෙලාවේ ඔබේ සිතේ තියෙන සිතුවිල්ලත් අතර වෙනස බලන්න. අන්‍ය අවස්ථාවේදී ඔබේ දෑතින් ඒක දරුවා කලින් ගියේ මේ තමන්ගේම දරුවා කියන හැඟීමෙන් ඒක පිරිසිදු කරන්න පුළුවන් මානසිකත්වයක් තියෙනවා නම් ඔබ දහමෙන් හොවා ප්‍රයෝජන අරගෙන ඔබ දහමට හොවාක් ලං වෙලා ඔබ නිවනේ දොරටුවට තට්ටු කරමින් ඉන්නේ. මෙන්න මේ වගේ දේවල් අනිත්‍යයන් පිනතුනි අපේ ගුණය අපටම බලන්න පුළුවන්. ඉතින් මේක කරුණාක් විතරය සඳහන් කළේ. එනිසා සමස්ත බුදුදහම කියන්නේ එක පැත්තකින් මෛත්‍රියල අනිත් පැත්තෙන් සතිපට්ඨානයි. මයින්ඩ්ෆුල්නස් එක. අපේ සිත ගැන චිත්තානුපස්සනාව. මේ මොහොතේ තමන්ගේ හිතේ තියෙන ස්වභාවය මොකක්ද කියලා තමම තේරුම් ගන්න. මේ මොහොතේ ශ්‍රද්ධාවද තියෙන්නේ? පරිත්‍යාග සීලෙත් යන්නේ? සතිමත් බවද? වෙන කෙනෙක් ගැන කරුණාවක්ද? නැත්නම් යම් සිදුවයක් ගැන ආශාවක්ද? කෙනෙක් ගැන අමනාපයක්ද? මේ ආදී තමන්ගේ හිතේ තියෙන සිතවිල්ල තමා සිතන අවස්ථාව, දක්ෂ අවස්ථාව. අනේක කොතෙන්ද කරා යනවද කිව්වොත් සමවන් වාචිත්තං සමවන් චිත්තං විභජනාති විත මොහන් වාචිත්තං විත මොහන් චිත්තං විභජනාති. මේ වෙලায় මගේ හිතේ තියෙන්නේ මෝහයද ප්‍රඥාවද කියලා බලන්නේ. කොහොමද බලන්නේ? අපි ඉන්න අවස්ථාවේදී නිතරම රූපයක් එක්කයි අපි ලෝකය හඳුනාගන්නේ. අනිත් රූපයක් එක්ක හඳුනාගන්න මොහොතෙහි අපේ හිත බාහිර රූපය තුළ බැසගෙනද තියෙන්නේ, නැත්නම් බාහිර රූපයේ මේලාවේ නිරුද්ධ වෙලා තියෙන්නේ? මම මගේ හිතෙන් ඒ රූපය හඳුනා ගන්න අවස්ථාවයි මේ ඉන්නේ කියලා දකින්නවද? අනේක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මම මේ කියන තුන ඉස්සරහා ඔබ පිරිසක් ඉන්නවා කියලා හිතලා බණ කියන්න පුළුවන්. ඒකේ මට කුසලයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මම ඔබ හඳුනා ගන්නකොට ඔබට බණ කියලා කියනවා කියලා මා තේරුම් ගන්නකොට මම මගේම මනෝවිඤ්ඤාණයත් එක්ක මේ ගන්න දෙනු කරන්නේ. මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව. මගේම මනසත් එක්ක මම ගනු දෙනු කරන අවස්ථාව. ඔබට මේ මනිට ගැන අවස්ථාව කණෙන් ඇහෙනවා, සෝත විඤ්ඤාණයෙන් ඒක ගන්නවා. හැබැයි ඒක තේරුම් ගන්න අවස්ථාවත් මනෝවිඤ්ඤාණ අවස්ථාවක්. මෙන්න මේක තමයි ප්‍රඥාව කියන අවස්ථාව. මෙතෙන්ට එනකොට අපි විමුක්තං වාචිත්තං අවිමුක්තං වාචිත්තං අවිමුක්තං චිත්තං පජානාති කියපු විදියට හිත බාහිර ලෝකයෙන් මිදෙලද, බාහිර ලෝකයේ තුල ගැට ගැහෙලද කියන එක අපට බලාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තමන් ඉන්න මේ මොහොතේ වටා පිටාව ගැන සැලකිල්ලෙන් ඉඳීම පටන්. මෙන්න මේ යමක් තමන් හිතන මොහොතේ තමා කොච්චර ප්‍රඥාවෙන් ඉඳගෙන ලෝකයෙන් කොයිතරම් නිදහස් ඉන්නවාද කියන කාරණේ දක්වාම අපි අපේ ප්‍රඥාව දියුණු කරගන්න ඕන කියන තැන. අපි මට්ටමට ආව කියලා කියන්නේ බාහිර කිසිම රූපයක් වෙනස් වෙනකොට බාහිර රූපයකින් අපට දුක දෙන්න පුළුවන් කමක් නැහැ. අපේ ශරීරෙ කොච්චර ලෙඩ වුණත් කායික අපට වේදනාවක් වෙන්න පුළුවන්. නමුත් මානසික අපට වේදනාවක් වෙන්නේ නැහැ. අපි මේ ධර්මයේ මත පිහිටලින් සතිපට්ඨානෙ තුලින්. මෙන්න මෙතෙන්ට එනකම් පිනොත්ින් අපි මේ ධර්ම මාර්ගය දිනු කරගන්නට ඕන. ඉතින් මුළු සද්ධර්මය කියලා කියන්නේ එක පැත්තකින් මෛත්‍රිය, අනිත් පැත්තෙන් සතිපට්ඨානය. තේරෙන විදිහට කිව්වොතින් අපි අපේ ජීවිතයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව කටයුතු කිරීම මෙහෙමයි. සම්මාදිට්ඨි, සම්මා සංකප්පාදී මෙන්න මේ අංගාට තමන්ගේ ජීවිතයේ හැම මොහොතෙම තමා තබන පියවරක් පාසාම, තමා ගන්න හුස්ම රැල්ලක් පාසාම ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක්කම ජීවත් වෙනවා. ධර්මයේ හැසිරීම කියන්නේ වෙන දේවල් නවත්තල කරන දෙයක් නෙමෙයි පින්නතුනි. රැකියාව කරන අවස්ථාව සම්මා ආජීවේ. වචනයක් කතා කරන අවස්ථාව සම්මා වාචා. යම් සිතුවිල්ලක් සිදෙන අවස්ථාව සම්මා සංකප්ප. උත්සාහය කරන අවස්ථාව සම්මා වායාමේ. හිත සතිමත් වෙන අවස්ථාව සම්මා සතිය. හේතුඵල ධම දකින අවස්ථාව සම්මා දිට්ඨිය. හිත සමාධිමත් කරන අවස්ථාව සම්මා සමාධිය. මේ වගේ පේනතුනි අපේ සමස්ත ජීවිතය කියන්නේ මෙන්න මේ අරසංග මාර්ගයේ පදනම් කරගත්තු එකකින් මෛත්‍රිය, අනිත් අතින් සතිපට්ඨානය පාදක කරගත්තු ප්‍රඥා වැඩිමත් කියන කාලේ. මෙන්න මේ මගේ අප සිටිය යුත්තේයි පින්නතුනි. මේ මාර්ගය අපි ඉන්නට ඕන අපේ ජීවිතයේ ප්‍රධානතම ඉලක්කය සතුට කියන කාරණය. අපි හැමදේම කරන්නේ සතුට බලාපොරොත්තු වෙමින්. අන්නේ සතුට ලබන නම් ලෝකේ යමක් කරනවා නම් කරන්න තියෙන හැමදේම ඒක පින්නතුනි. අපි දැන් එකතු කළ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා නම්, ධම්මං සරණං ගච්ඡාමි කියලා කියනවා නම්, සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා නම් අපි සරණ යන්නේ මෙන්න මේ ධම්ම. බුදුහාඳුරන්ගේ භෞතික ශරීරය නෙවෙයි, ස්වාමීන් වහන්සේලාගේ භෞතික ශරීරය නෙවෙයි අපි සරණ යන්නේ. අපි සරණ යන්නේ යන්නේ බුද්ධ ධම්ම සංඝ කියන කෙරුවනම් සජීවී කරපු මේ උත්තරීතර ධම්ම පින්නතුනි. මේ ධම්ම රකින්න රකින්න අපේ ජීවිතේ දුකේ නිදහස් වෙන පුළුවන්, ආධ්‍යාත්මික සතුට දිනු කර ගන්න පුළුවන්. අනිත් සතුටේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි අපි ලෝකේ කරන බොහෝ දේවල් වල සතුට ලැබෙන්නේ යම් සිතුමක් කරලා ඉවරුනාට පස්සේ. ඒ නිසා අපි ජීවිතේ හැමදාම සතුට සොයාගෙන යන අය පිළිතුරු. අපි ඇත්තටම ජීවිතේ සතුට විඳලා නැහැ. ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම අදට වඩා හොඳ හිතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. මං අදට වඩා හෙට හොඳ වෙන්න ඕන කියලා හිතන්නේ මෙන්න මේ නිසා. ඇත්තම වෙනුත්නේ කෙනෙක් වෙන්නට ඕන. අපේ ජීවිතයේ සතුට කියන එක මේ මොහොතේ වෙන්නට ඕන. අන්න එහෙනම් අපි අදට වඩා හෙට හොඳක් නෙවෙයි. ඊයට වඩා මං අද හොඳ වෙන්න ඕන. මෙන්න මෙතෙන්ට එන්න ඕන පින්නතුනි. අපි බොහෝ විට හිතන්නේ අද මං වෙච්ච අඩුපාඩු කන්ටි හදාගෙන හෙට හොඳ වෙන්න ඕන කියලා නේ. එහෙට දාස වෙනුත්නේ කවදාත් වෙන්නේ නැහැ. ඒක අර බාලගිරි දෝෂය වගේ. අපි හැමදාම හිතන්න ඕන අද මගේ ජීවිතේ ලස්සනම දවස, හොඳම දවස, අද දවස මම ජීවිතේ ගත කරන හොඳම දවස බවට පත් කරගන්න ඕන කියලා. මං ඊයේ හිටියට වඩා හොඳ කෙනෙක් වෙනවා. ඊයේ මං කරාට වඩා අද මං කුසල කරනවා. ඊයේ මගේ ජීවිතෙන් සිදුවෙච්ච අඩුපාඩුකම් මං අද සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. ඒ මං පුළුවන් තරම් අඩු කරගන්නවා. හැමදාම තමන් හිතන්නට ඕන. පින්තුනි මෙන්න මේකයි ධම්මග. ඉතින් මේ කරුණ හොඳින් මතක තියාගෙන අපි ජීවිතේ පුළුවන් තරම් පුහුණු කරන උත්සාහ කරමු. මේ ලැබිච්ච අවස්ථාව පින්තුනි ඉතාම දුර්ලභ, ඉතාම කෙටි කාලයයි. අපි ඉක්මනට විජපත් වෙනවා. ඉක්මනට අපි ලෙඩ වෙනවා. ඉක්මනට අපි ළඟ ඉන්න ඥාතීන් ලෙඩ වෙලෙක්කන් වෙලා සමහරට මිය යනවා. අපිට මේ වගේ බණහන ලැබෙන්නේ, ධර්මයේ පුහුණු කරන් ලැබෙන්නේ ඉතාම කෙටි කාලයයි. අන්‍ය අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය කියන සියල්ලක්ම සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබේ සිත ඒ සඳහා මෙහෙවලා අප හැමදෙනාම මේ ධර්මාංගයේ ඉදිරියට යන්න උත්සාහ කරමු. පින්තුනි අද අපේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් තෝරාගත්තේ අංගුත්තර නිකායේ අටක නිපාතේන පහාරාද කියන සූත්‍රය. මේ පහාරාද සූත්‍රය එක්තරා අසුරේ නිමිති කරගෙන දේශනා කරපු සූත්‍රයක්. මේ ලෝකේ විවිධ සත්‍යයන් ඉන්නවා පින්තුනි. මිනිස්යන් ඉන්නවා, සතර අපාය සත්‍යයන් ඉන්නවා, දෙවිවරු ඉන්නවා, බ්‍රහ්මයන් ඉන්නවා. මෙන්න මේ විවිධ තලවල අය ඒ මට්ටමේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා තියෙනවා. මුණ ගැහෙන්න පුළුවන් අය. සමහර අය මුණ ගැහෙන්න බෑ. විශේෂයෙන් අරූපාචර බ්‍රහ්ම ලෝකේ ඉන්න අය මුණ ගැහෙන්න බෑ. අසංඛ්‍ය සත්‍යයේ ඉන්න අය, රූපත් සංද විතරක් තියෙන අය මුණ ගැහෙන්න කතා බහ කරන්න බෑ. නමුත් ඒක අමතරව මේ විශ්වයේ බොහෝ තනවල ඉන්න සත්‍යයන් මුණගැහෙන පුළුවන් අවස්ථා තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ විවේක අවස්ථාවලදී ඇතැම් අපාගත ස්ථානවලට ගිහිල්ලා ඒත් එක්ක සාකච්ඡා කළවිලා තියෙනවා. නිරේ ඉන්න සත්‍යයන්, പ്രേත ලෝකයේ යෝගී සත්‍යයන් මුණගැහෙලා තියෙනවා. ඒ සත්‍යයන් කුමන කර්ම කළ දේශයන්වල දුක් විඳින්නේ කියන තොරතුරු අහලා මනුස්ස ලෝකයෙන් සඳහන් කළා තියෙනවා. ඒ බොහෝ විට සඳහන් කරලා තියෙන්නේ එක් ඔයගේ දැඩි ලෝභය, දැඩි ද්වේෂය, පංචශීලයේ කඩවීම, වැරදි කාම සේවනය, මෙන්න මේ දේවල් වලින් යට දුක් විඳින සිද්ද වෙනවා සඳහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මුගලන් ආන්දරණ සඳහන් කරලා තියෙනවා ස්වාමීනි මනස ලෝකේ ගියාම මිනිස්සුන්ට මේක කියන්නේ කියලා. අපි අද හුඟක් දුක් විඳිනවා. අපිට බොහෝ කාලයක් මේ දුක් විඳින වෙනවා. ඒ නිසා මනස ලෝකයට ගිහිල්ලා කියන්න මේ වැරදි කරන්න එපා. මේ වැරදි කරන්නේ මෙදිරි ඉන්න කියලා. ඉවන් මෙමුගණ මහරහතන් වහන්සේ දිවි ලෝකල ගිහිලා තියෙනවා. ඇතැම් දෙවියන් ඇසුරු කළා තියෙනවා. ඒ සමග සාකච්ඡා කරනකොට එයාගෙන් අහනවා මොන වගේ කර්ම කළ දේ තැන් අනිප දෙලින්නේ කියලා. සමහර විට බුදුහාඳුර වෙනුවෙන් එක මරක් මලක් පූජා කළ තියෙනවා. සමහර විට කෙනෙක් වෙනුවෙන් ආහාරයක් දීලා තියෙනවා. සමහර විට ආවාස සංගතතු දානමය පින්කම් මේ වගේ දේවල් පූජා කළ තියෙනවා. ශ්‍රද්ධාවෙන් බණ අහපු එකක් ගැන ධර්මයේ වඩපු ආකාරය විශේෂයෙන් පංචශීල ආරක්ෂා කිරීම. මොගලන් මහරහතන් වහන්සේට මොන ගැච්ච බොහෝවයි කියපු දේ තමයි මම පංචශීලය ආරක්ෂා කරමින් දැහැමිව ධනෙ උපයලා මගේ දරුවෝ ටික මං ධාර්මික පෝෂණය කළා. අන්න ඒ පිනෙන් තමයි මම මේ දිවිලෝක ඉන්නේ කියලා. එනිසා පින්තුනි gedara ඔබ බුද්ධ ධම සංඝගෙන තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලය ආරක්ෂා කරගෙන ධාර්මිකව දරුවෝ ටික රැකගෙන හිටියත් ඔබට සුගතිගාමී වෙන්න පුළුවන්. ඒ තරම් මාර්ගයක් තමයි මේ ධම්ම තුළ විස්තර කළ තියෙන්නේ. ඉතින් මෙන්න මේ විරුද්ධ සත්‍යය මොන ගැයි අවස්ථාවකදී විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ හමු වෙන රාත්‍රී කාලයේ දිවුරු ඇරිලා තියෙනවා. ඒ අතරේම අවස්ථාවලදී මේ අසුරයන් කියන එක්තරා දිව්‍ය කොට්ටාසයක ඇයිටි. එතැබිට පේනවා මේ අය අපාගත ස්ථානවලට සම්බන්ධයි කියලා. මේ අසුරයන් නාගයන් සුපර්ණයන් ගන්ධර්වයන් යක්ෂයන් වැනි සත්‍යයන් මේ විශ්වයේ විවිධ තැන්වල ඉන්නවා. එයා එක තැන්කට සුගතියක් විදියට සමහර චාතුර්මහරජික දිවිලෝකයට සම්බන්ධය විදියටත් ඉන්නවා. ඇතැම් අය අපායට සම්බන්ධ සත්‍යයන් විදියටත් ඉන්නවා. සමහර අය මේ දෙපැත්තෙම කලින් කාට මාරු වෙමින් ඉන්නවා. විශේෂයෙන් මේ අසුරයන් කියන අය වේමානික අසුරයන් කියලා කියනවා. ඔවුන් ඇතැම් විට කලක් සුගතියේ ඉන්නවා, කලක් වොන් දුගතියේ ඉන්නවා. මේ වගේ විවිධ සත්‍යයන් පිළිබඳව සඳහන් වෙනකොට බොහෝ විට ලොකු ශරීරයක් තියෙනවා, බොහෝ කාලයක් ජීවත් වෙනවා. ධර්මයේ තුල අධ්‍යයනය කරනකොට පේන දේ තමයි මේ අසුරයන් පිළිබඳව නිතර සාකච්ඡා ධර්මයේ තුල සඳහන් වෙන සූත්‍රවල. මහා සමය සූත්‍රය ආදී සූත්‍ර රැසක මේ වගේ කරුණු සඳහන් වෙනවා. අසුරයන් ගණනාවක් ගැන, රාම අසුරන්දේ ගැන, දේවකීර්ති අසුරේන්ද්‍රය ආදී මේ අසුරයන් ගැන සඳහන් වෙනවා. හැබැයි ඒ කිසිම තැනක අපට දැක ගන්න නැහැ. ඒයි ධර්ම අවබෝධය කරපු අවස්ථාව ගැන සඳහන් වෙන්නේ නැහැ. ධර්ම කරුණු සාකච්ඡා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේත් එක නොයෙක් කරුණු සාකච්ඡා කළා තියෙනවා. එයට නොයෙක් විදිහේ ශක්තියන් තියෙන බව සඳහන් වෙලා තියෙනවා. ඇතැම් විට ඉතාම ගැඹුරු ධර්ම කාරණා කතා කරපු අවස්ථා, ශ්‍රවණය කරපු අවස්ථා තියෙනවා. නමුත් වෙනතුනේ ඒ කිසිම තැනක ඒ ධර්ම දේශනය අවසානයේ මාර්ගඵල ලැබපු අවස්ථාවක් ධර්මාබෝධය කරපු අවස්ථාවක් අපට දැක ගන්න නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ තාපු මේ මහරාජගේ නසුවේන්ද්‍රයා බුදුහාඳුනට වැඳ නමස්කාර කළා. එකක් හසරි හිටියා. ඊවස්සේ බුදුරජාණන් වහන්සේ මේ අසුරයගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද ප්‍රශ්නය? අසුරය, ඔබ සමග ඉන්න මේ අනිත් අසුරයන් ජීවත් වෙන්නේ මහා සමුද්‍රයේ මහ මොහොත ඇසුරු කරගෙන. අසුරයන්ගේ ලක්ෂණයක් තමයි ඔවුන් සාගරය ආශ්‍රය කරගෙන තමයි ජීවත් වෙන්නේ. හැබැයි මේ විවිධ තලවල ඉන්න සත්‍යයන් කියනොතින් අපේ මනුෂ්‍ය ඇසට පේන්නේ නැහැ. ඇතැම් සත්‍යයන් මේ ආශ්‍රිතවත් ඉන්නවා. සමහර සත්‍යයන් ගහකොළ ආශ්‍රිතව ඉන්නවා. සමහර පර්වත ආශ්‍රිතව ඉන්නවා. ගංගා ආශ්‍රිතව ඉන්නවා. ඇතැම් විට ජලාශ ආශ්‍රිතව ඉන්නවා. ඒ අතර විශේෂයෙන්ම අසුරයන් කියන සත්ව කොටසේ මහා මොහොත ආශ්‍රය කරගෙන මහා මොහොත ගැන සතුටෙන් තමයි වාසය කරන්නේ. නමුත් මිනිස් ඇසට මේ පේන්නේ නැහැ. හිත දිනු කරවතින් සමහර විවිධ ශක්තිය තියෙන එක මේ අය පෙන්න අවස්ථා තියෙනවා. එතකොට බුදුචානන් වහන්සේ පහරාදගෙන අහනවා, පහරාද ඔබ සමග ඉන්න මේ අසුරයන් මොහොතේ වාසය කරන්නේ. මොහොත ඇසුරු කරන වාසය කරන ඔබගේ අය සතුටෙන් වාසය කරන්නේ කියලා අහුවා. ඔව් ස්වාමීනි, අපි අසුරයෝ හැම දෙනාම සතුටින් වාසය කරන්නේ. අපි මහමෝදට හරි කැමති. මහමෝද සතුටින් ඇසුරු කරමින් අපි වාසය කරන්නේ. ඊළඟට අහනවා, එහෙම මහමෝද කෙරෙහි සතුට ඇති කරගෙන වාසය කරන්න හේතු වෙන කාරණා තියෙනවද කියලා අහුවා. ඔව් ස්වාමීනි, එහෙම කාරණා තියෙනවා. බුදුහාඳුරහනවා, ආශ්චර්ය අද්භූත කරුණ මොහොත ආශ්‍රිතව තියෙනවද කියලා. ඔව් ස්වාමීනි, තියෙනවා. අට්ඨබන්තේ අච්චරය අභූත ධම්මා යේ දිස්වා දිස්වා අසුරා මහා සමුද්දේ අභිරමන්ති. ස්වාමීන් භාගවතුන් වහන්සේ මේ මහා සාගරයේ තියෙන ආශ්චර්යවත් කරුණු අටක් නිමිති කරගෙන, මහා පුදුමයේ එළවන කරුණු අටක් නිමිති කරගෙන මේ අසුරයන් මොහොද ඇසුරු කරගෙන සතුටෙන් වාසය කරනවා කියලා. ඊට පස්සේ භාගතුන් වහන්සේ ආරාධනා කළා මොනවද ඒ කාරණා කියලා. මෙන්න මේ කරුණ මට පින්තුනි, මේ සම්බුද්ධ ශාසනයක් තේරුම් ගන්න තියෙන හොඳම නිර්ණායක විදිහට සඳහන් කරන්න පුළුවන්. ඔබ මේ සරණ ගිහිල්ලා ඉන්න මේ බුදු දම සංඝ කෙන තෙරුවන් පාදක කරගත්තු මේ ධර්ම විනය තුළ තියෙන විශේෂ කාරණා ටික තේරුම් ගන්න මෙන්න මේ සාගරයේ ආශ්‍රිතව තියෙන උපමා ටික වැදගත් වෙනවා. හරි ලස්සන සූත්‍රයක්. ලස්සන උපමා අටක් නිමිති කරගෙන මේ සූත්‍රය විස්තර වන්න. පහරාද කියනවා ස්වාමීනි කරුණු අටක් තියෙනවා. මොනවද ඒ කරුණු අට? පළවෙනි කාරණේ තමයි මහා සමුද්දෝ අනුකූප නින්නෝ අනුකූප පොනෝ අනුකූප පම්බහරෝ. මේ මහා සාගරයේ එක විට ගැඹුරු වෙන්නේ නැහැ. ඒක ටිකෙන් ටික ගැඹුරට යන පහළට යන්නේ. විරලේ පටන් ටිකෙන් ටික ගැඹුරට යන ස්වභාවයෙන් තියෙනවා. මෙන්න මේ මොහොත ක්‍රමයෙන් අනුකූප නින්නෝ නිම්නයක් වශයෙන් යටට යන්නේ. අනුකූප පොනෝ අනුකූරව ලක්ෂණයක් මේකේ තියෙනවා. අනුකූප පම්බහරෝ ටිකෙන් ටික ගැඹුරට යන්නේ. සාගරයේ වෙරළේ පටන් ක්‍රමයෙන් ටිකෙන් ටික ගැඹුරට යන ලක්ෂණය නිසා මේක සාගරයේ තියෙන ආශ්චර්යවත් ලක්ෂණයක්. මෙන්න මේ ලක්ෂණය තේමා කරගෙන මූලික කරගෙන අසුරයන් මොහොතට සිතනවා වාසය කරනවායි කියලා. මේක තමයි පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ තමයි කියනතුනි මේ මහා සාගරයේ වෙරළ ඉක්මවන්නේ නැහැ. මහා සාගරයේ වේගවත් රළපතර ආවට වෙරළදී ඒවා බිඳිලා නැවත වතුර ටික මොහොතට යනවා. අන්නේ මොහොතේ තියෙන මෙන්න මේ වෙරළ ඉක්මවන්නේ නැති ස්වභාවය, වෙරළෙන් සීමා වන ස්වභාවය නිසා අසුරයන් මොහොතට කැමති. ඒ නිසා මේක ආශ්චර්යවත් කරුණක්. මෙන්න මේ ආශ්චර්යවත් කරුණ දැකලා මහා සමුද්දේ අබිරමන්ති මහා මොද කෙරේ සතුටෙන් වාසය කරනවායි කියලා. ඒක දෙවෙනි කාරණේ. ඊට පස්සේ පළවෙනි කාරණේ මොකද්ද? සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යනවා. දෙවෙනි කාරණේ තමයි වෙරළ ඉක්මවන්නේ නැහැ. වෙරළ තමයි සීමාව, ලිමිට් එක. ඒක විශේෂ අවස්ථාවකදී හොඳ කොට ගන්න අවස්ථා තියෙනවා. ඒක නෙමෙයි මේ කියන්නේ, සාමාන්‍ය පොදුවේ ගත්තොත් තියෙන ලක්ෂණ ටික. තුන්වෙනි ලක්ෂණය තමයි මහා සාගරයේ අපිරිසුදු දේවල් තියාගන්නේ නැහැ. මලකුණු තියාගන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් මුහුදේ මැරුණොත් ටිකෙන් ටික ගොඩට එනවා. මාළුන් ගැන විනාශයක් නොවුනොත් වෙරළෙන් ටික ටික ගොඩට එනවා. එතකොට මහා සමුද්‍රයේ හැමදාම පිරිසිදුයි. අපිරිසුදු දේවල් ටිකෙන් ටික රළපතර මගින් වෙරළ කරා ගෙනල්ලා වෙරළෙන් ගොඩට ගන්නවා. මෙන්න මේ මහා සමුද්‍රයේ තියෙන මෙන්න මේ අපිරිසුදු දේවල් රඳවා නොගන්නා ස්වභාවය නිසා මහා මොහොතට අසුරයන් කැමති සිතන වාසය කරනවා. හැමදාම පිරිසිදුයි. සාමාන්‍ය වලක් ගත්තොත්, විලක් ගත්තොත්, වැවක් ගත්තොත් එක්කින් අපිරිසුදු දේවල් ටික බොහෝ විට අපි පිරිසිදු නොකරොත් ඒක එහෙම යට තැන්පත් වෙනවා. ඇතැම් විට ඒකේ ගොඩබිම ආශ්‍රිතව ඒක තල්ලු වෙලා තියෙනවා. නමුත් මොහොත එහෙම නැහැ. ඒව ටිකෙන් ටික වෙරළෙන් ඈත් කරලා හැමදාම මහමෝද ලස්සනට පිරිසිදුට තියෙනවා. මේක තමයි තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණය තමයි මේ මහා සාගරයේ නොයෙක් ප්‍රදේශ වලින් ගංගා ගලා බසිනවා. එදා මහරතේ විදියට යමුනා, අචිරවතී, ගංගා, සරබෝ, මහී කියන මේ මහා ගංගාවන් නොයෙක් අනාත් වලින් මුහුදට ගලා බසිනවා. මුහුදට ගලන කලින් නොයෙක් විදියේ නම් තියෙනවා ඒවට. මේ ගංගා අචිරවතී ගඟ, මේ ගඟ යමුනා ගඟ, මේ ගංගා නම් ගඟ, මේ මහී ගඟ, මේ ආදී විවිධ නම් මුහුදට වැටෙන කලින් විවිධ නම් තියෙනවා. හැබැයි ඒ වතුර මුහුදට වැටුණාට පස්සේ කවුරුවත් කියන්නේ මේ අචිරවතී ගංගාවේ වතුර, මේ යමුනා ගඟේ වතුර, මේ මහවැලි ගඟේ වතුර, මේ නිල්වලා ගඟේ වතුර එහෙම කියන්නේ නැහැ කවුරුවත්. එකම මුහුදු දීපවට පත් වෙනවා. මුහුදට වැටෙනකම් විවිධ නම් ගොත් තියෙනවා. මුහුදට වැටුණාට පස්සේ ඒ සියලු නම් ගොත් දුර වෙලා එකම මුහුදු දීපවට පත් වෙනවා. කවුරු සමානයි? මහා සාගරයේ තියෙන මෙන්න මේ ලක්ෂණයට අසුරයක් වාස කැමති අන්න ඒකටත් සිතලවා වාසය කරනවා කියලා. යම් කාරණා හතක් කිව්වා. මතකද? පළවෙනි කාරණේ තමයි සාගරයේ ටික ටික ගැඹුරට යනවා. දෙවෙනි කාරණය වෙරළ ඉක්මවන්නේ නැහැ. තුන්වෙනි කාරණය සාගරේ අපිරිසුදු දේවල් ලෝ තියාගන්නේ නැහැ. හතරවෙනි කාරණය අර මහා සමුද්‍රයේ ගංගාවල් විවිධ නම් වලින් ආවත් ඒ සියල්ලක්ම නම් වෙන වෙලා එකම මොහොත දිය බවට පත් වෙනවා කියන කාරණය. ඊළඟ කාරණය පෙන්නතුනි මහා සමුද්‍රය. මහා සමුද්‍රස්ස ඌනත්තං වා පෝරං වා නපඤ්ඤායති. සාගරයේ නොයෙක් ප්‍රදේශ වලින් ගංගා ගලා බහිනවා. වැස්ස බහිනවා. මහා ජල කඳක් නිරතුරුව එකතු වෙනවා. හැබැයි මහා සාගරයේ කිසිම දවසක සාගරයේ වතුර වැඩි වීමක් කියන එකක් වෙන්නේ නැහැ. මහා සාගරයේ පිරෙල ඉදිරියල යෑමක් වෙන්නේ නැහැ. දැන් අහවල් ගංගාව ගලලා දෙගොඩ තලා ගලා බහිනවා. දැන් මොකද පිරෙල ඉදිරියල යනවා කියන්නේ? එහෙම කතාවක් වෙන්නේ නැහැ. මොහොතේ පිරෙල ඉදිරියල යෑමක් නැහැ සාමාන්‍ය ගත්තොත්. කාලයක් යද්දී අයිස් කඳුතිය වෙලා එහෙම වෙන විනාශයක් තියෙනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් මොහොත සාමාන්‍යයෙන් වෙරළ සීමාව තියාගෙන යම් කිසි මට්ටමක හැමදාම තියෙනවා. දැන් විල් වල වතුර කලින් කලින් හදෙන්න පුළුවන්. නමුත් ගංගාවේ එහෙම නැහැ. එකම මට්ටමේ බොහෝ කාලයක් වතුර තියෙනවා. ඒකේ පිරෙල ඉතිරිය යමකුත් නැහැ. සිඳීමකුත් සාමාන්‍ය සිදු වෙන්නේ නැහැ. කාලයක් ගත වෙනවා. මහා සාගරයේ කියන මෙන්න මේ ලක්ෂණය මේක තමයි පස්වෙනි ලක්ෂණය. මෙන්න මේකට කැමති. මෙන්න මේ ලක්ෂණය දැකලා අසුරයන් සිත්තලවා වාසය කරනවා කියලා සඳහන් කරා. මේක මොහොතේ තියෙන ලක්ෂණයක්. ඒ වගේම මහා සමුද්දෝ ඒක රසෝ ලෝණ රසෝ. සාගරයේ තියෙන එකම රසයි ලුණු රස. වතුර පොතනින් ගන්නට ඇතැම් විට තැන් තැන් වල ලුණු වල වෙනස්කම් තියෙන පුළුවන්. අඩු වැඩිකම් තියෙන පුළුවන්. හැබැයි සමස්තයක් වශයෙන් ගත්තොත් මොහොතේ වතුර ලුණු රසයි. එකම රසය තියෙනවා. අන්නේ වගේ ලක්ෂණය නිසා මේ සාගරයේ තියෙන එකම රස ලුණු රස නැමැති මේ ලක්ෂණය නිසා අසුරයන් මහා සාගරයේ සිත්තලවා වාසය කරනවා කියන එක. මේකත් මහ මොදියේ තියෙන ආශ්චර්යවත් අද්භූත කාරණයක් කියලා. දැන් අර මුලින්නම් ආයෙ අපි කරුණ දෙක බලමු පොඩ්ඩක් බලන්න. පළවෙනි කරුණ සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යනවා. දෙවෙනි කාරණය වේරලීක් මවන්නේ නැහැ. තුන්වෙනි කාරණය අපිරිසුදු දේවල් තියාගන්නේ නැහැ. හතරවෙනි කාරණය විවිධ නාම වලින් තියෙන ගංගා එකම මොහොතු දිහට බවටපත් වෙනවා. පස්වෙනි කාරණ මොහොතේ පිරිල ඉතිරිය යමක් යවෙන්නේ නැහැ. හයවෙනි කාරණය එකම රසයි ලුණු රසය කියන කාරණය. ඊළඟට හත්වෙනි කාරණය හත්වෙනි කාරණ්‍ය වශයෙන් සඳහන් වන්නේ පෙනුතුනේ මේ මහා මොහොතේ බොහෝ රත්නයන් තියෙනවා. මැණික් තියෙනවා. අනේක රතනෝ බහු රතනෝ කියලා කියනවා. මහා සාගරයේ පතුලේ ඉතාම වටිනා මුතු මැණික් වෙරළු මිණි ආදී වටිනා ද්‍රව්‍යයන් මහා සාගරයේ පතුලේ තැන්පත් වෙලා තියෙනවා. මෙන්න මේ මහා සාගරයේ පතුලේ තියෙන මේ අගනා වස්තුන් නිසා අසුරයන් සාගරයේ කැමැත්තෙන් සිතලවා වාසය කරනවා කියලා සඳහන් කරනවා. මේකත් මොහොතේ තියෙන ලක්ෂණය. අටවෙනි කාරණය තමයි මේ සාගරයේ මහා සත්තු වාසය කරනවා. යොදුන් 1, යොදුන් 2 මේ ආදී එක එක සබහන් යොදුන් 100, යොදුන් 200, යොදුන් 300, 400, 500 ආදී විශාල ශරීරයන් දෙන සත්‍යයන් මේ ශරීරයේ තමන්ගේ මොහොත තුල තියාගෙන වොන් වාසය කරනවා. ඇතැම් විට මිනිස් ඇසට මේ සත්‍යයන් පේන්නේ නැහැ. අපට සාමාන්‍ය පේන සතු ටික විතරක් නෙවෙයි. ඊට වඩා නොපෙනෙන විශාල සත්ත්ව ප්‍රමාණයක් විශාල ශරීරයක් වෙන සත්‍යයන් මේ සාගරය ඇසුරු කරගෙන වාසය කරනවා. මෙන්න මේ බොහෝ සත්‍යයන් විශාල සත්‍යයන් වාසය කිරීම නිසා මෙන්න මේකට කැමැත්තෙන් සිත්තලවා වාසය කරනවා කියලා සඳහන් කරා. මේකයි අටවෙනි කාරණය. එතකොට මේ කාරණාට දැන් මතක තියෙන්නට ඕන. පින්නතුනි ඊළඟට මේ පහරාද අසුරේන්ද්‍රය බුදුරජාණන් වහන්සේ ගහනවා ස්වාමීනි ඔබ වහන්සේ ඉහෙත පැවිදි වෙන භික්ෂුන් වහන්සේලා නැත්නම් මේ ශාසනය ඇසුරු කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිවණක් පිළිස මේ සම්බුද්ධ ශාසනයෙහි ධර්ම විනීහි සිතන වාසය කරන කරුණ තියෙදි කියලා ඇහුවා. බුදුහාම දේශනා කරන ඕපාරාද අට්ඨපාරාද අච්චරියා අභුතා ධම්මා යේ දිස්වා දිස්වා බිකෝ ඉමස්මින් ධම්ම විනේ අබිරමන්ති. අට්ඨපාරාද ඉමස්මින් ධම්ම විනේ අච්චරියා අභුතා ධම්මා දිස්වා දිස්වා බිකෝ ඉමස්මින් ධම්ම විනේ අබිරමන්ති කියලා. පාරාද මේ ශාසනයේහි ධර්ම විනේහි සුවිශේෂ වූ ආශ්චර්යවත් කරුණු අටක් දැකලා දකිමින් භික්ෂුව හෝ මේ ශාසනයේ සිත අරවා වාසය කරනවා කියලා. මෙන්න මේ කරුණාට පින්තුනි ඔබ ඇසුරු කරන ඔබ සරණ ගිය මේ සද්ධර්මයේහි ස්වභාවය මොකද්ද? ඔබ ඇසුරු කරන ස්වාමීන් වහන්සේලාගේ ලක්ෂණය මොකද්ද? ඔබේ ආකල්පය එහෙනම් කොහොමද වෙනස් වෙන්න ඕන කියන එක ඔබට තේරුම් ගන්න පුළුවන් කාරණා ටිකක් මේ කියන්නේ. පළවෙනි කාරණේ තමයි අර සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යනවා වගේම අනුකුබ්බ නින්නෝ අනුකුබ්බ පොනෝ අනුකුබ්බ පම්බහරෝ කියන විදිහට සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යනවා වගේම මේ ධර්ම විනය මේ ශාසනය ටික ටික ගැඹුරට යනවා. නාහං වික්ඛවේ ආධිකේනේව අඤ්ඤාරාධනං වදාමි කියලා ධර්මයේ සඳහන් වෙනවා. මහණින් මම ආරම්භයේදීම ප්‍රඥාව ගැඹුරුම තේ දේශනා කරන්නේ නැහැ. මේක අනුකුබ්බ සික්ඛා අනුකුබ්බ කිරියා අනුකුබ්බ පටිපදා කියලා. අනුකූර ක්‍රියාවක් අනුකූර ශික්ෂාවක් අනුකූර ප්‍රතිපදාවක් මේ ධර්මයේ තුළ දේශනා වෙනවා. ඒ නිසාම කෙනෙකුට ඕනෑම කෙනෙකුට මේ සද්ධර්මයෙන් කිසියම් ප්‍රමාණයක් කරා යන්න පුළුවන්. අපි හැමදෙනාට මේක මොහොතෙන් මාර්ගඵල ලබන්න බැරි වුණත් අපේ උත්සාහය අපේ පින අපේ බුද්ධිය මට්ටමට කිසියම් දුරක් අපට යන්න පුළුවන්. අන්නේ දුර බුදුහාඳුරෝ ධර්ම දේශනාවලින් දේශනා කරනවා. ධර්ම දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ මුලින් දේශනා කරන්නේ අනුපිළිවෙල කතාව. ඒකට කියනවා ආනුභවී කතා කියලා. දාන කතා, සීල කතා, සංඝ කතා, කාමනං ආදීනම, ඕකාරං සංකලේශං ආදී වශයෙන් මේ මුලින්ම දේශනා කරන්නේ දානය, සීලය, නෙක්ඛම්මිය, කාමයන්ගේ ආදීනව මෙන්න මේ කරුණු තමයි ශ්‍රාවකයන්ට මුලින් දේශනා කරන්නේ. ඒකට කියනවා අනුපිළිවෙල කතා කියලා. ආනුභවී කතා කියන්නේ ඒකට. අන්නේක දේශනා කළා හිත තැම්පත් වුණාට පස්සේ සාමුක්ඛංශික දේශනා දේශනා කරනවා. සාමුක්ඛංශික දේශනා කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව ගැඹුරු දේශනාව ඊට පස්සේ කරනවා. උග්ග කියලා සූත්‍රයක් තියෙනවා, හත්තිගාම උග්ග කියලා සූත්‍රයක්. ඒ උග්ග සූත්‍රය අහන වෙලාවේදී ඒ උග්ග කියන ගෘහපතිවරයා ධර්ම ශ්‍රවණය කළා ඉහළම තලයකට පත් වුණෝ දේශනා වේදී. හැබැයි ඔහුට සඳහන් කරනවා හෝ තමන් ගැන පස්සේ කාලේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ තමන්ට මේ අනුපිළිවෙල කතාවෙන් ධර්ම දේශනා කරේ කියලා. මුලින්ම දාන කතා, සීල කතා ආදී තමයි කියන්නේ. ඇයි ඒකට හේතුව? අපේ හිත දැඩිවම ලෝභයෙන් තියෙනවා නම් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න අපිට පුළුවන් කමක් නැහැ. එනිසා පරිත්‍යාග සීලය තියෙන මූලිකම දේ. දැන් ඔබ වුණත් ඔබට මේ අද සද්ධර්මය ලැබෙන්නේ ඔබ කිසියම් විදියක කැපවීමක් පරිත්‍යාගයක් කරලා තියෙනවා. අඩු ගානේ ගෙදරින් නම් ඇටෙන්ට එන්න ගෑස් ටිකට හරි ඔබද වියදම් කරලා තියෙනවා. ඒකට හරි ලෝභ කරා නම් ඔබට අද මේ දේ ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා යම් කිසි කැපවීමක් පරිත්‍යාගයක් අත්හැරීමක් අපි කරන්නට ඕන. අන්න ඒ නිසා දානය ගැන දේශනා කරනවා, සීලය ගැන දේශනා කරනවා, ස්වර්ගය ගැන දේශනා කරනවා, දුගතිය ගැන දේශනා කරනවා, වෙන විදිහකින් කියනවා නම් 6-4 දේශනා කරනවා. 6-4 අපි ගැන එයා 6-4ක් දන්නේ කියලා නේ. 6 කියන්නේ මොකද්ද? යහපත, සුගතිය, දිව්‍ය ලෝක 6. 4 කියන්නේ මොකද්ද? අයහපත, පාපය, දුක, සතර අපාය. මෙන්න මේ 6-4 තමයි මුලදී කියලා දෙන්නේ. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරපු මුල් කාලේ දේශනා කළේ විමානවත්තු පේතවත්තු කියන ග්‍රන්ථ දෙකට අදාළ දේශනා. විමානවත්තුන් කියන්නේ පින් කරලා සුගති ගන්න වෙච්ච අය. පේතවත්තුන් කියන්නේ පව කරලා දුගති ගන්න වෙච්ච අය. මුලින්ම අපට මේ ධාතුෘත්‍ය අඳුනේ 6-4 තමයි. පින්නතුනේ මෙන්න මේ අනුපිළිවෙලින් ගිහිලා ටිකෙන් ටික ඊට පස්සේ දුක හටගන්නේ කොහොමද, දුක නිරුද්ධ වෙන්නේ කොහොමද කියන මෙන්න මේ ගැඹුරු දේශනාව සිදු කරනවා. ඇසට රූපයක් පේන අවස්ථාවේදී මොකද සිද්ධවන්නේ? අපි හිතට ගන්න අවස්ථාවේ තමයි හඳුනාගන්නේ කියන මෙන්න මේ යථාර්ථය දේශනා කරනවා. එනිසා මුලින් දානෙන් පටන් ගන්න කෙනා ඊට පස්සේ පංචශීලයට ගිහිල්ලා පංචශීලයෙන් නොනවති ඊට පස්සේ භාවනාව සමතේ දිනු කරලා ඊට පස්සේ සතිපට්ඨාන ඔස්සේ අනිත්‍ය දුක් අනාත්ම මෙනෙහි කරන මට්ටමටම යනවා. ඔබ කැමති දානය දෙල විතරක් ඉන්න නම් එතනින් නිමාටපත් වෙන්න පුළුවන්. ඔබ කැමති සීලයක් රැකලා පංචශීලයක් රැකලා ඉන්නවා නම් ඔබට පංචශීල රැකලා ඉන්න පුළුවන්. ඔබ තවත් ඉහළට ගිහිල්ලා භාවනා කඩලා සමත භාවනා කඩලා නිවරණ දුරු කලින කැමති නම් ඔබට මේ මට්ටමෙන් ඉන්න පුළුවන්. හැබැයි ඔබ ඊටත් වඩා ඉහළ තැනකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබේ ළඟ සුවිශේෂ ලක්ෂණ තියෙනට ඕන. ඒසු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායා විඤ්ඤවංක ජාතෝ කියලා කාරණයක් තියෙනවා. අවංක වෙන්නට ඕන. මායාකාරී නොවෙන්නට ඕන. ඊටාම තියුණු නෝනක් තියෙනට ඕන. ඒ වගේම විශේෂයෙන්ම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට තියෙන ආශාව අඩු කරගන්නට ඕන. අඤ්ඤාහි ලාභෝ කනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. නිවන් ලබන එක එක පැත්තා ලාභ සත්කාර වලට ගිජු වෙලා ඒ තුල හිත බැසගෙන තියෙනක වෙනම දෙයක්. ඒ නිසා මෙන්න මෙතන තමයි අපේ මන් සංදිය. ධර්ම ශ්‍රවණය කරලා තින්කම් කරලා ලාභ ප්‍රයෝජන පැත්තේ කීර්ති ප්‍රශංසා හැමෙන් ඉන්නවද? ඒකත් ලබන ගමන් ඒක අත්හැරලා ඊට වඩා ඉහළ තැනක තමන් ධර්මයේ තුල හිත තියන කැමැතිද? කැමැති නම් ඔබට ධර්මයේ ඊළඟට විවෘත වෙනවා. මේ විවෘතනත් එක්කම ඔබට මොනගෙන ප්‍රධාන සූත්‍රයක් කරණීයමෙත සූත්‍රය. අන්නේ කරණීයමෙත සූත්‍රයේ ගුණාංගණ එක ඔබ තුළ පිළිගනවා. ඔබ ඊට පස්සේ අනේ පැත්තේ. අනේ නිසා අන්නේ මගේ යනකොට යන පමණට ඒ තරම් කල්යාණ මිත්‍රයන් තමට මුණ ගැහෙනවා. තමාටි ටික ගැඹුරට යනවා. ගිහිවවසන වශයෙන් විද්‍යාව විමුක්තිය සාක්ෂාත් කරනවා. බුදුදහමේ අනුකූල ප්‍රතිපදාව මෙන්න මේක. අප කැමැති දුර කැමැති ප්‍රමාණයකට අපට යන්න පුළුවන්. ඒ නිසා කාටවත් බල කරන්නේ නැහැ. වැඩිපුර දුකෙන් නිදහස් වෙන කැමැති නම් වැඩිපුර ධර්ම ප්‍රැක්ටිස් කරන්න. වැඩිපුර ජීවිතයට වටිනාකමක් ලබා දෙන්න කැමැති නම් වැඩිපුර සමදේ දර්ශනා වඩන්න. සතිපට්ඨානිය. ඔබේ ජීවිතේ වැඩි වටිනාකමක් ලබා දෙන්න පුළුවන්. මෙන්න මේ අනුපූර්ව ලක්ෂණය නිසා භික්ෂුන් වහන්සේලා මේ ධර්ම විනීහි සිතනවා වාසය කරනවා කියලා දේශනා කරනවා. අර සාගරයේ තියෙන අනුපූර්ව ලක්ෂණයම මේ ධර්ම විනීහි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධහමට එක අතකින් මේක ධර්මය කියලා කියනවා, අනෙක් අතින් ධම්ම විනය කියලා කියනවා, තව පැත්තකින් ප්‍රථම මධ්‍යම අවසාන බුද්ධ වචනය කියලා කියනවා, නැත්නම් ත්‍රිපිටකය වශයෙන් කියනවා, නිකාය වශයෙන් පහකට බෙදෙනවා, ඒ වගේම නමඟ සතු ශාසනය කියලා කියනවා, ස්කන්ධ වශයෙන් 84 දහසකට බෙදෙනවා. මෙන්න මේ විවිධ ප්‍රභේද බෙදීම් කියන සම්බුද්ධ ශාසනයේ ප්‍රධානතම බෙදීමක් තමයි ධම්ම විනය කියන කාරණය. ධර්මය කියන්නේ නිවන් දැකීම සඳහා වඩන්න තියෙන සමථ විදර්ශනා පැත්ත. විනය කියන්නේ සීලය පැත්ත. මේ සීල සමාධි ප්‍රඥා කියන තුන. මේකට තමයි ධර්ම විනය කියලා කියන්නේ. ඒතොර ධර්ම විනය තියෙන ලක්ෂණයක් තමයි ටිකෙන් ටික ගැඹුරට යන්නේ. ගියන් හැටියට ඔබ අධ්‍යාපනයෙන් වෘත්තීය මට්ටමින් ඔබ දිනෙන් දින සාර්ථක වෙන කැමැති. වික්ෂුන් වහන්සේලා හැටියට අපි අධ්‍යාපනයේ ඉදිරියට යන කැමැති. නමුත් ඔබ අප දෙපළ ගියම තියෙන ඕන ඒ කාර්ය හැතුමක් තමයි ධර්මයෙන් අපි පුළුවන් තරම් ගැඹුරට යන්න ඕන කියලා. ඒ සඳහා අවංක උත්සාහයක් අපිට තියෙන්නට ඕන. අවංක කැපවීමක් තියෙන්නට ඕන. ඒ සඳහා අවශ්‍ය කරන අපිට සම්පත් අවශ්‍යව පුද්ගලයන්, ද්‍රව්‍ය, පොත්පත්, ඉන්ටර්නෙට් එකේ තියෙන වෙබ්සයිට් ඒවා අපි හඳුනාගෙන පුළුවන් තරම් අධ්‍යයනය කරමින් ඉදිරියට යන්නට ඕන. විශේෂයෙන් කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕන. මෙන්න මේ අනුපූර්ව ලක්ෂණය. දෙවෙනි කාරණය තමයි මහා සාගරයේ දෙවෙනි ලක්ෂණය තමයි වෙරළ ඉක්මවන්නේ නැහැ කියන එක. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම ශ්‍රාවකා ජීවිත හේතුපේ නැසිකාපදන් අතික්‍රමන්ති. මගේ ශ්‍රාවකයන් ජීවිතයේ හේතුවෙන්වත් පනෝක ශික්ෂාපද කඩ කරන්නේ නැහැ කියලා. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද පනවල තියෙනවා. මෙන්න මේ දේවල් කරන්න ඕන, මේ දේවල් කරන්න එපා කියලා දේශනා කරලා තියෙනවා. විශේෂයෙන් උපසම්දා භික්ෂුන් වහන්සේ කෙනෙකුට සිල්පද 220ක් 27ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ ටික උන්වහන්සේලා උපරිම මට්ටමෙන් ආරක්ෂා කරනවා. මෙන්න මේකත් මේ ශාසනයේ සිත් පළවා වාසය කරන හේතුවක් කියලා. පින්නතනි, මේ ශාසනයේ ප්‍රධානතම කාරණයක් සීලයට හිමි වෙනවා. අන්නේ සීලය කියන එක අප බාහිරට පිළිස සමග අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් ගෞරවයෙන් වාසය කරන ප්‍රධානතම හේතුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහම ගැන විවේචනය කරන ලෝකයේ මැදහත් විද්වතුන් කියන කාරණයක් තියෙනවා. ඒ මොකන්ද? ඒ තමයි මේ ගත වෙච්ච අවුරුදු 2500 තුළ මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පනවපු සිල්පද ආරක්ෂා කළා විතරක් නෙවෙයි, මේ සිල්පද ටික එහෙමම කඩපාඩම් කරගෙන ඇවිල්ලා පොත්පත්වල ලියලා මේ වර්තමාන කරපුරට දායාද කිරීම ගැන ඒගොල්ලන් ගරු කරනවා. අබෞද්ද. ඒකට හේතුව ඕන්නම් භික්ෂුන් වහන්සේලාට තිබුණ මේ සිල්පද ටික අයින් කරන්න. දැන් දන්න ඉඳන්නේ අපිට දෝෂාරෝපණය කරන්න ආඳුර අරවද්ද කරන මේ වරද කරනවා කියලානේ. ඕන්නම් තිබුණා අයින් කරන්න සිල්පද. නමුත් කුඩා ශික්ෂාපදයක්වත් ස්වාමින් වහන්සේලා අයින් නොකර තමන්ගේ අතින් පුද්ගලික කඩ වුණත් මේ දහමට විනයට ගරු කරලා මේක ඉතිරි කරලා තියලා තමන්ට රකින්න බැරි වුණත් අනාගතයේ කෙනෙක් හරි මේක රැකගන්න දහමට ඒ කියන මේ ඊටාම කියන සත්භාවයෙන් මේ කටයුතු කිරීම ගැන විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට ලෝකේ ඉන්න මැදහත් විද්වතුන් ඊටාම ගරු කරන කිනුද? ඒක සුවිශේෂ කාරණා. එතකොට මෙන්න මේ සාගරයේ වෙරළ ඉක්මවන්නේ නැහැ වගේ භික්ෂුන් වහන්සේලා තමන්ට බුදුරජාණන් වහන්සේ විසින් පනවපු සිල්පද ඉක්මවන්නේ නැහැ කියලා සඳහන් කළා. තුන්වෙනි කාරණේ තමයි මහසාගරේ අපිරිසුදු දේවල් තියාගන්නේ නැහැ වගේම මේ ශාසනයේ වැරදි වැඩ කරන්න ඉන්නවා නම් මේ ශාසනයෙන් එයාට අයින් වෙන්න සිද්ධ වෙනවා. ශාසනය හැමදාම පිරිසුදුයි. ශාසනය පිරිසුදු තියාගන්න ඕන නිසා අර දුස්සීල අකටයුතු කරන අයට මේ ශාසනයෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. අර මහසාගරයේ අපිරිසුදු දේවල් අයින් කරා වගේ කියනවා. අනිත් අතින් පින්නතුනි, තවත් මේක ගැඹුරට ගියාට පස්සේ විතක සංඨාන සූත්‍රයේ මේ උපමාවම දක්වනවා. එතන දක්වන්නේ මොකද්ද? අපේ හිතට කෙලසක් එනවා නම්, රාගයක්, ද්වේෂයක්, මෝහයක් හිතට එනවා නම්, ඒ ආපු ගමම තමා තේරුම් ගන්නවා දැන් මගේ හිතේ මේ වගේ අකුසලයක් තියෙයි කියලා. ඒ අකුසල විතරකේ තියෙනකොට තමන් හිතන්නේ කොහමද? හරියට තමන්ගේ ඇඟට මලකුණක් දැම වගේ කියලා හිතලා ඉක්මනට ඒ අකුසල විතරකේ හිතෙන් දුරු කරගන්නවා කියලා. ඒ නිසා තමන් සතිපට්ඨානෙ වඩනවා නම්, චිත්තානුපස්සනා පුහුණු කරනවා නම්, තමන් නිතරම තමන්ගේ හිත ගැන නිතර සැලකිලිනවා. දැන් ඔබ ලස්සන ඇඳුමක් ඇඳාම හරිය පරිස්සම් වෙනවනේ නේද? වාඩි වෙනකොට අත තියනකොට නිතර සැලකිල්ලෙන් තමයි ඇඳුම ගැන ඉන්නේ නේ. කොණ්ඩෙ ගැනත් එහෙමයි, මූණ ගැනත් එහෙමයි. හරියම සැලකිල්ලෙන් ලස්සනට මොනවා දෙයකින්වත් අපිරිසිදු වෙනවා නේද තියාගන්නේ නේ. අන්නේ වගේම තමයි පිනුතුනේ අපි අපේ හිත ගැනත් නිතර සැලකිලිගෙනට ඕන. ශරීරේ පොඩි පොඩි අපිරිසිදුකම් තියෙන පුළුවන්. නමුත් ඊටත් වඩා අපේ හිත අපි ලස්සනට තියාගන්නවා. තාම පිරිසිදු තියාගන්න ඕනෙම තියන නම් අපට සතිමත් බව අවශ්‍ය වෙනවා. මෙන්න මේ සාගරයේ තියෙන අපිරිසුදු දේවල් නොරදන ගතිය මේ සම්බුදු ශාසනයට උපමා කරලා තියෙනවා. මේ ශාසනයේ අපිරිසුදු දේවල් තියාගන්නේ නැහැ කියන එක. ඊළඟ කාරණේ තමයි පින්නතුනි අප සඳහන් කළා හතරවෙනි කාරණේ විදිහට මේ සාගරයේට සිව් දෙසින් එන ගංගා විවිධ නම් වලින් ඇවිල්ලා එකම මොහොතේ දියවටපත් වෙන වගේ මේ ශාසනයේ නොයෙක් දෙසින් අය පැවිදි වෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හැටියට බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියන මේ සිව් කුලයන්හි අය වෙල පැවිදුණා. මහණ වෙන කලින් නොයෙක් විදිහේ නම් ගොත් තියෙනවා. නොයෙක් විදිහේ ඇඳුම් විලාස තියෙනවා. නොයෙක් විදිහේ කොණ්ඩ විලාස තියෙනවා. ඒ ඔක්කොම අත්හැරලා මහා මාට පස්සේ කෙස්ටිකෙන් වෙනසක් පේන්නේ නැහැ, ඇඳුමෙන් වෙනසක් පේන්නේ නැහැ, කුලෙන් වෙනසක් පේන්නේ නැහැ, කොයි රටේද කියලාත් නැහැ. එකම බුද්ධ පුත්‍රයන් බවට පත් වෙනවා කියලා. මේක සාසනයේ තිනිතාම ලස්සන ලක්ෂණයක් වෙනද. ස්වාමීන් වහන්සේලා හුඟක් ඉන්නකොට මේ කොයි රටේ හාමුදුරුවෝද, කොයි ප්‍රදේශයේ හාමුදුරුවෝද, කොයි කුලයේ හාමුදුරුවෝද කියලා ඔබට බලාගන්න බෑ. ඇතැම් වෙලෙක හාමුදුරුවෝ කෙනෙකුට සමාට අනිත් හාමුදුරුවෝ කෙනෙක් ගැනවත් එච්චර ගැඹුරින් යමු යන්නේ නැහැ. රට නම් කොහෙද කියලා අහනවා. ඊට වඩා දෙයක්ින් මාන්නේ එකට ඉන්නකොට හරියම සමගියෙන් එක පන්සලේ හුඟක් රටවල හාමුදුරුවෝ විවිධ පළාත්වලින් ආපු අය ඉන්නවා. එක එක වෙනස්කම් තියාගෙන අහවලා උගත් කෙනෙක්, අහවලා අපේ කුලේ කෙනෙක්, අහවලා අපේ මට්ටමේ කෙනෙක්, වෛද්‍යවරු ඉංජිනේරුවන්ගේ මට්ටමේ අය, අනිත් අය නම් කරගන්න හොඳ නැහැ ඉතින්. පින්කමට අනිත් අය ගෙන්නන්න හොඳ නැහැ. ඒ වගේ අදහස් නැහැ. ස්වාමීන් වහන්සේලා ගත්තොතින් හැම දෙනාම එකම මට්ටමෙන් එකම බුද්ධ පුත්‍රයන් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ නැමැති පියතුමාගේ එකම දරුවන් වගේ සත්‍ය පුත්‍රී කියලා කියන්නේ. සත්‍ය පුත්‍රයන් වහන්සේලා කියලා කියන්නේ. අන්‍ය ශාසනවල අයත් බුදුරජාණන් වහන්සේට දේශනා කළ මේ ශාක්‍ය පුත්‍රයන් වහන්සේලා කියලා. ශාක්‍යයන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයන් කියලා දේශනා කළා. මෙන්න මේ ශාසනයේ තියෙන ලක්ෂණ නිසා පින්නතුනි භික්ෂූන් වහන්සේලා ඊටාම සතුටින් වාසය කරනවා කියලා. මේක ශාසනයේ තියෙන සුවිශේෂ ලක්ෂණයක්. මේක තමයි හතරවෙනි ලක්ෂණය. ඊළඟට පස්වෙනි ලක්ෂණය අර සාගරයේ පෙරලෙතට යන්නේ නැහැ වගේ මේ සම්බුද්ධ ශාසනයේ ධර්ම විනයෙහි අප්‍රමාණ පිරිසක් රහත් භාවයට පත් වුණා. ආශ්‍රවක්ඛේ ඥානෙ ලැබුවා. ඒ ආශ්‍රවක්ඛේ ඥානෙ ලබලා අනුපදිසේස නිර්වාණ ධාතුවෙන් පිරුණට පෑවා. අන්නේ පිරුණට පෑට පස්සේ පිරිනිවීමේහි පිරිලා ඉතිරිල යමක් නැහැ කියලා. දැන් නිවන් දැකලා දහහක් පිරුණට පානවායි නිර්වාණයේ පිරිස වැඩි දැන් එහෙම කතාවක් නැහැ. ඒක හරියට පහනක් නිවිල ගියා වගේ කොච්චර පහන් නිවුණත් ලෝකයට වැඩියක් නැහැ. අන්න ඒ වගේ මේ සසර ගමන් කරන සත්‍යා නිවන් දැකලා ආශ්‍රවක්ඛේ ඥානෙ සාක්ෂාත් කිරීමෙන් සෝබදිසෙස නිර්වාණ ධාතුවට පත් වෙලා ඊට පස්සේ ස්කන්ධ පරිනිර්වාණය සමග අනුපදිසෙස නිර්වාණ ධාතුවෙන් අවසාන වතාවට සසර ගමනෙහි සියනේ දෙක පියාගන්නවා. උන්වහන්සේලා අනුපදිතේස නිර්වාණ ධාතුවට පත් වෙනවා. අන්න එහි පිරෙල ඉතිරිල යමක් සිදුවන්නේ නැහැ කියලා. මෙන්න මේ ලක්ෂණය නිසා භික්ෂුන් වහන්සේලා මේ ධර්ම විනයෙහි සිත්තනවා වාසය කරනවා කියලා සඳහන් කළා. මේකත් ධර්මයේ තියෙන සුවිශේෂ ලක්ෂණයක්. ඊළඟ ලක්ෂණය තමයි අර මහා සමුද්‍රයේ මහා සමුද්දෝ ඒක රසෝ ලෝණ රසෝ. සාගරයේ එකම රසයි ඒ තමයි ලුණු රසය. ඒ වගේම අයන් ධම්ම විනයෝ ඒක රසෝ විමුක්ති රසෝ. සම්බුද්ධ ශාසනය කොතනින් ගත්තත් එකම රසයි තියෙන්නේ. ඒක මොකද්ද? ඒ තමයි විමුක්ති රසය කියන කරේ. හැම දහම් පදයකම වෙන විමුක්තිය. විමුක්තිය කියන්නේ මොකද්ද? කෙලෙසුන්ගෙන් හිත මුදවා ගැනීම. අපි කොමන පින්කම කරත් පින්නතුනි අපේ හිතේ තියෙන ලෝභකම, ද්වේෂය, ඊර්ෂ්‍යාව, මාන්නය මේවා අඩු වෙන්න ඕන. මේ වගේන් අපි මෙදෙන්න ඕන. මේක තමයි අපි පින්කම් කිරීමේ ලබන ප්‍රයෝජනය. අපි පින්කම් කරන මේවා වැඩි වෙනවා නම් ඇත්තනම් පිනොතුනි අපි පින්කම් වලින් නියම ප්‍රයෝජන ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දහම් පදයකම තියෙන්නේ ලෝභය අඩු කරගෙන කොහොමද නිදහස වෙන්නේ? ද්වේෂය අඩු කරගෙන කොහොමද සැනසීමෙන් ඉන්නේ? මාන්නය අඩු කරගන්නේ කොහොමද? අවිද්‍යාව අඩු කරගන්නේ කොහොමද? මෙන්න මේ කෙලෙසුන් ගැන හිත මිදීමේ ස්වභාවය තමයි හැම දහම් පදයකම තියෙන්නේ. තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු කර ගැනීම. අප පූජා කරන හැම මලක් පාසාම, අප පූජා කරන හැම දන් හැන්දක් පාසාම, අප රැකෙන හැම සිල්පදයක් පාසාම, අප වඩන හැම භාවනා කමඨහනක් පාසාම අපේ හිත කෙලෙසුන් ගැන මිදෙන්නට පින්නතුනි. මේක තමයි විමුක්තිය කියලා කියන්නේ. මේක තමයි විමුක්ති රසය කියලා කියන්නේ. ඒතකොට ඒකේ පාතකින් සීලයෙන් යම්සි ප්‍රමාණයකින් කෙලෙසුන් ගැන හිත මිදෙනවා. පංචශීලය ආරක්ෂා කරනකොට බලන්න ඔබේ ගෙදර අය පංචශීලය ආරක්ෂා කරනවා නම් බලන්න කෙනෙක් කොච්චර සැනසීමක්ද කියලා. ගෙදර පස් දෙනෙක් ඉන්නවා නම් පස් දෙනාම පංචශීලය රකින්නවා කියලා ඔබට සහතිකයක් විශ්වාසයක් තියෙනවා නම් ගෙදර කතා බහ කරන ඒවා රණ්ඩු සරවල් වෙන ඒ වගේ භාගයක්ම අඩු වෙනව නේද? වාද විවාද කරන ඒවානේ. අපර කොච්චර විශ්වාසයක් ආදරයක් ගෞරවයක් ගෙදර යගෙන ඇති වෙනවද? පංචශීලය ආරක්ෂා කරනකොට එහෙමනම් පිනතුනි. ආදී වට්ටමක සීලය සමාදන් වෙලා රකින්නකොට බොරු කීමෙන් වැළකෙන විතරක් නෙවෙයි. කේරම් කීමනොත් වැරදි වැළකීලා, හිස් වචන කීමනොත් වැළකීලා, පරස වචන කීමනොත් වැළකීලා, ධාර්මික රැකියාවක් කරනකොට තවදුරටත් ඒක දිනු වෙනවා. ඒ වගේම සමත භාවනා වඩනකොට කාමච්ඡන්ද ආදී නීවරණ දුරු වෙනවා. හිත තවත් මිදීමටපත් වෙනවා. එතකොට මුළු කාම ලෝකෙ මික්මලා යනවා. එතකොට නීවරණ දුරු වෙලා හිත තවත් පිරිසිදු වෙනවා. එදාට පේනොත්නේ අපට මායයත් ඊර්ෂ්‍යා කරනවා. යා ඊර්ෂ්‍යා කරන අපි වඩා සතුටෙන් ඉන්නේ හින්දා. නීවරණ දුරු කරන කම් පේනොත්නි මායය අපට බාධා කරන්නේ නැහැ. මායය හරිම සන්තෝෂයි. ඇයි දන්නවා අපි නියම සැනසීමෙන් සතුටෙන් ඉන්නේ පිරිසක් නෙවෙයි කියන එක දන්නවා. ඒ විදිහට මේ මායය දන්නවා මායයට අපව පාලනය කරන්න පුළුවන්, හැන්ඩල් කරන්න පුළුවන් කියලා. අපි මායයන් කියන විදියට ඇසෙන් රූප දකිනකොට ඒ රූප පැත්තට යනවා. කවුරුරි කතා කරනවා නම් ඒ පැත්තට දුවවර යනවා. මොකද්ද කිව්වේ කියලා අහනවා ගිහිල්ලා. මට කියන්නේ කවුරු ගැනද කිව්වේ? මේ අපි යන්නේ පේනතුනේ මේ අස්කන සාදීන්ද්‍රිය කෙනගේ මහරහම යන. අන්නේ මගේ ඉන්නකම් මායයා අපිට කරදර කරන්නේ නැහැ. කරදර කරන්නේ නැහැ කියන්නේ හරියම සන්තෝෂයි. යාගේ කෙටි කියලා. යාගේ පාලනය ඉන්න කෙනෙක් කියලා. අන්න එයාගේ පාලනයෙන් ඉක්ම වෙනවා කියන්නේ මොකද්ද? සමත භාවනා පඩලා එක කුසල අරමුණක හිත දිගින් දිගටම සීල සත්ව සෝපත්ත්වා කියලා නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අරහං සම්මා සම්බුද්ධ ආදී ගුණ නැත්නම් ආනාපානසති භාවනාව මෙන්න මේ වගේ කමඨහනක් වඩනකොට පින්නතුනි අපෙන් ටිකෙන් ටික කාමච්ඡන්ද ආදී නීවරණ දුර් වෙලා විතක්ක විචාර පීති සුඛය කල්ලාදී කියන මෙන්න මේ ධානාංග හිතේ පිහිටනවා. මෙන්න මේ ධානාංග මට්ටම දක්වා හිත දිනු කිරීම සඳහා කරන්නේ මායාගේ ඇසට වැලි ගැසීමක් කියලා. මායේ ගැස් දෙක අඳ කිරීමක් කියලා කියන්නේ. මේ මට්ටමට එනකොට අපට මායාව පේනවා, මායයට අපෝ පේන්නේ. මෙන්න මේකත් විමුක්තිය. මේ විමුක්තිය ඔස්සේ ගිහිලීට පස්සේ රූපාදී ස්කන්ධ පංචකයේ සමුදයය බලනකොට සක්කාය දිට්ඨිය ආදී ආශ්‍රව සංයෝජන දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම ටිකෙන් ටික ගිහිල්ලා අවිද්‍යාව දක්වා වූ සකල විද සංයෝජන ඇඳිනු කරාට පස්සේ අපි බාහිර ලෝකයේ රූපෙනුත් මිදෙනවා, අභ්‍යන්තර නාමයන්තිනුත් නිදහස් වෙනවා. යත් නාමංච රූපංච අසීසම උපරුජ්ජති කියන්නේ මේකයි. නාම රූප දෙක මිතුරු නැතුවම නිරුද්ධ වීම. එහැට රූපයක් දකිනකොටම දන්නෝ මේ මොහොතේ රූපේ නිරුද්ධ වෙලා තියෙන්නේ. මේක මනෝවිඤ්ඤාණයෙන් දකින්නේ. මනෝවිඤ්ඤාණය පැත්තට හැරිලා නාමයන් තුනත් බලනවා. මේ මනෝවිඤ්ඤාණයත් දෙකට යන එකක් නෙවෙයි. ඉති ඉමස්මින් සති දන් හෝති. ඉමස්මින් අසති දන් කිදන්න හෝති. මේ හේතු ඇති කලෙ හටගෙන හේතු නිරෝධේ නිරෝධයට පත්වන බව දකිනවා. නාම රූප දෙකම නිදහස් වෙනවා. මේක තමයි ඊනම් විමුක්තිය, ආසාක්‍ය ඥානය, අකෝපාචේතු විමුක්තිය, සැබෑම නිදීම කියලා කියන්නේ. පින්නතුනි මෙන්න මේ ධම්මාම වූ නිවන් මාර්ගය තමයි මේ විමුක්තියේ මාවත තමයි මේ සම්බුද්ධ ශාසනය තුළ විස්තර කරන්නේ. මහා සාගරයේ එකම ලුණු රස වගේ මේ ධර්ම විනයත් එකම විමුක්ති රසයේ තියෙන්නේ. කෙලෙසුණුගේ මිදීම නැත්නම් සැනසීම කරා යන මාවත තමයි හැම දහම් පදයකම විස්තර කරන්නේ. මෙන්න මේ ලක්ෂණයට භික්ෂුන් වහන්සේලා කැමැත්තෙන් සතුටෙන් වාසය කරනවා කියලා සඳහන් කළා. ඊට පස්සේ අර මහා සාගරයේ පතුලෙහි මහා වටිනා වස්තු තියෙනා වගේ මේ සම්බුද්ධ ශාසන නැමැති සාගරයේ මුතු මිනිබඳු වටිනා අගනා සම්පත් ටිකක් සම්පත් වෙලා තියෙනවා. ඒ මොනවද? ඒ තමයි සත්‍තිස් බෝධිමාර්ගික ධර්ම. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර රිද්ධිපාද, පංචේන්ද්‍රිය, ඊළඟට පංච බල, සත්බොජ්ජංග, ආහාර ස්පංගික මාර්ගය කියන මෙන්න මේ කරුණු 37 තමයි මේ ධර්ම විනය පතුලේ තැන්පත් වෙලා තියෙන මිලකල නොහැකි අමිල වූ වටිනා වස්තු. බෝධිසත්වයන් වහන්සේ නමක් දාන ආදී පාරමිතා පුරමින් සසර බොහෝ කාලයක් මේ සංසාරේ නැමැති සාගරයේ පිහිනා ගිහිල්ලා අප්‍රමාණ කැපවීමක් කරලා ඇස් ඉස් මස්ලියේ දන් දීලා සිද්ධ කළා වූ මහා පරිත්‍යාගයක කැපවීමක උත්සාහයක ආත්ම සුඛ පරිත්‍යාගයක ප්‍රතිඵල විදියට මේ සංසාර සාගරයේ කිමිදල ගිහිල්ලා ඒ සාගරයේ පතුලේ තියෙන මැණික් ඉහළට ගත්තා වගේ මුතු මිනි ඉහළට ගත්තා වගේ උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් පාරමිතා නැමැති කුසලතාවයෙන් ප්‍රඥා නැමැති මහා නගුලෙන් උඩට ගත්තෝ මේ අගනා වස්තු තමයි අපට ඉදිරිපත් කළ තියෙන මේ ත්‍රිපිටකයේ නැමැති සම්බුද්ධ දේශනාව තුළ විහිදලා තියෙන මේ 37ක් නම් වූ මහා මුතු මිනි බඳු වටිනා ධර්ම රත්නය. සතර සතිපට්ඨානේ කය වේදනා චිත්ත ධම්ම කියන මේ හතරේ සිට පිටුවා ගැනීම සතර සතිපට්ඨානේ. ඒ සිහියෙන් ඉන්නකොට සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වැඩෙනවා. අනුපන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය, උපන්නානං අකුසලානං ධම්මානං පහනාය, අනුපන්නානං අකුසලානං ධම්මානං උපාදාය, උපන්නානං කුසලානං ධම්මානං බියෝ භවය තිතියා. නූපං අකුසල නොපදන්නට, උපං අකුසල දුරු කරන්නට, නූපං කුසල උපදවන්නට, උපං කුසල දිනු කරන්නට දෙන උසහය. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය. සතර රීති පාදේ. ඡන්ද චිත්ත විරිය වීමන්සා. ඒ කරන වැඩේ ගැන ඡන්දයක් නැමැත්තක් ඇති කර ගැනීම. වීරියක් ඇති කර ගැනීම. ඒ ගැන සිත යෙදීම චිත්ත වීමන්සා කියන විමසුම් නුවණ. මේ ඡන්ද චිත්ත විරිය වීමන්සා කියන හතරට කියනවා සතර ඉන්දිපාද කියලා. අනිහි ප්‍රතිඵල විදියට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම දිනු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන මේ ගැඹුරු සාරය ගැන ප්‍රතිඵලය ගැන විශ්වාසයක් ඇති කරගන්නවා. ඒ තුලින් වීර්ය හටගෙන සතිය ඔස්සේ සමාධි ප්‍රඥා දිනු කරනවා. ඒව ඉන්ද්‍රිය ධර්ම බවට දිනු වෙනවා. අපේ හරියට අංගපස්සඟ වගේ ඇස් කන ආසාද ඉන්ද්‍රිය වගේ මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ කාරණා හතර අපේ ජීවිතයේ ප්‍රමුඛත්වයට පත් වෙනවා. ඊළඟට ඒ පහම තව ශක්තිමත් වෙලා සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල කියන පංච බල දිනනවා. ඒ ප්‍රතිමාන විදියට සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ සත්බොජ්ජංග බෝධි අංග තවත් අපේ ජීවිතයේ ඉහළම තලයකට යනවා. හැමදේම සිහින් කරන්නේ, හැමදේම වීරියෙන් කරන්නේ, ධර්මයේ විමසමින් කරන්නේ. ප්‍රීතිය තියෙනවා, පස්සද්ධිය තියෙනවා, ඒක සමාධිමත් වෙලා උපේක්ෂාවෙමින් මේ ගමන යනවා. මේ අංග ඉහළම තලයට පත්වීමක් වශයෙන් ආර්ය ශ්‍රාන්තික මාර්ගය අංග ටික එක තලයකට, එක ලයින් එකකට පිටනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. මෙන්න මේ අටයි ඉහළම තලයකට පත් වෙන අවස්ථාවේදී තමයි වැඩිපුරම කුසල චේතනා සෝබන චෛතසික පහළ වෙන අවස්ථාව. වැඩිපුරම සතුටින් ඉන්න අවස්ථාව. වෙනත් විදිහකින් කියනවනම් මාර්ගඥාන අවස්ථාව. වැඩිපුරම ජීවිතයේ සතුටෙන් ඉන්න කැමති නම් මෙන්න මේ අංගට වැඩිපුරම වැඩෙන විදියට තමන්ගේ කය, තමන්ගේ වේදනාවන්, තමන්ගේ සිත, තමන්ගේ සිතිවිලි කියන මෙන්න මේ සතර සතිපට්ඨානය තුළ සිත පිහිටවාගෙන ඉන්න. අන්නේ අරහත් මාර්ගයේ අංග වලින් තමයි අපේ ජීවිතයට ඉහළම වටිනාකමක් ලැබෙන්නේ. මේ මහා සාගරයේ මුතු මිණි බාහිර තියෙන ඒවා වගේ සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්ම කියන ඒවා පින්නතුනේ පන්සලේ කබඩේකේ ත්‍රිපිටක පොත්වල තියෙන ඒවා නෙවෙයි. ඒවා අපේ කන් දෙකෙන් ඇතුළු කරගෙන තමන්ගේ හදවත විකසිත කරගන්න ගුණාංග වටපත් වෙන්නට ඕන. අන්න ඒ ටික අභ්‍යන්තරයට ගත්තට පස්සේ අපි ඇහෙන් රූපයක් බලන්නේ ධර්මයත් එක්ක, කනෙන් ශබ්දයක් අහන්නේ ධර්මයත් එක්ක, නාසයෙන් ගඳ සුවඳක්, දිවෙන් රසයක්, කයට පහසක්, සිතට සිතුවිලි, අපේ මුළු අභ්‍යන්තර ජීවිතයේම මේ සද්ධර්මයෙන් විකසිත වෙලා ඉහි අග්‍රතම ඵලය වූ විද්‍යානුමුක්තිය සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ බෝධිපාක්ෂික ධර්ම 37 තමයි අර සාගරයේ තියෙන වටිනා මුතු මිණි වගේ ධර්ම විනී සම්බුද්ධ ශාසනික තියෙන අගණ ප්‍රතිඵල විදියට දේශනා කරා. අන්නේ ප්‍රතිඵල විදියට අර මහා සාගරයේ මහ විශාල සත්ත්වෝ ඉන්නවා නම් අන්නේ වගේ මේ ධර්ම විනී මේ ශාසනයේ මහ සුවිශාල ශරීර තියෙන භෞතික ශරීරෙ නෙවෙයි ඉහලින් හිතන විදිහේ ආධ්‍යාත්මික ශක්තියෙන් සුවිශාල පුද්ගලයන් නිර්මාණය වෙනවා, බිහි වෙනවා. ඒ කවුද? ඒ තමයි ආර්ය පුද්ගලයාට දෙනවා. සෝතාපන්න මාර්ගයේ ඉන්න කෙනා, සෝතාපන්න වෙච්ච කෙනා, සකදාගාමි මාර්ගයේ ඉන්න කෙනා, සකදාගාමි ඵලයටපත් වෙච්ච කෙනා, අනාගාමි මාර්ගයේ ඉන්න කෙනා, අනාගාමි ඵලයටපත් වෙච්ච කෙනා, අරහන්ත මාර්ගයේ ඉන්න කෙනා, අරහන්ත ඵලයටපත් වෙච්ච කෙනා කියන මෙන්න මේ 8 දෙනා තමයි සම්බුද්ධ ශාසනයේ ඉන්න සුවිශාල පුද්ගලයන් 8 දෙනා. සාගරේ ඉන්න මහා සත්ත්ව වගේ මේ ශාසනයේ සෝභමාන කරන මේ ශාසනයේ අනිත් ස්වාමින් වහන්සේලා සිත්තනා වාසය කරන්නේ මෙන්න මේ උත්තුංග වූ ආර්ය පුද්ගලයන් 8 දෙනාගෙන් මේ සම්බුද්ධ ශාසනය සෝභමාන වෙන නිසා. පින්වත්නි, මේකයි පහරාද සූත්‍රය. මේ සූත්‍රය විස්තර කරනකොට අර පහරාද අසුරේන්ද්‍රයා බොහෝම සතුටටපත් වෙනවා. ਉਹ සඳහන් කළේ අසුරයන් මොහොතට සෙත්හලව වාසය කරන්න හේතු වෙච්ච කරුණු මොනවද කියලා. බුදුරජාණන් වහන්සේ ඒ කරුණම පාදක කරගෙන, තේමා කරගෙන, උපමා කරගෙන මේ සම්බුද්ධ ශාසනයේ තියෙන අසිරිය ලොවට දේශනා කළා. ඒ නිසා පින්වත්නි, ඔබ සරණ ගිහිලා ඉන්නේ, ඔබ බුද්ධං සරණ ගච්ඡාමි කියලා දෑත එකතු කළ වඳින්නේ, ධම්මං සරණ ගච්ඡාමි කියලා ධම්ම සරණ යන්නේ, සංඝං සරණ ගච්ඡාමි කියලා සංඝ සරණ යන්නේ, ස්වාමීන් වහන්සේලා උදෙසා ඔබ දාන ආදී පූජා කරන්නේ. මෙන්න මේ වගේ සෝභමාන වූ ඉතාම විසිතුරු ශාසනයක කියන බව ඔබ නැවත නැවතත් කල්පනා කරලා සතුටටපත් වෙන්න. ඉතාම දුර්ලභ සමයක අපට ලැබෙන ඉතාම දුර්ලභ වරප්‍රසාදයක් ඔබ ඉහිරිම ලබාගත් අවස්ථාව. අන්න ඒ තුර අප හික්මෙනවා නම් අපේ ජීවිතයට උපරීම වටිනාකම ලබා ගන්න පුළුවන්. ඒ වටිනාකම බාහිර කෙනෙක් ලබා දෙන වටිනාකමක් නෙවෙයි, ඒක අප විසින්ම අපේ ජීවිතයට, අපේ සිතට ලබා දෙන වටිනාකමක්. ඒ වටිනාකම තුළින් අප මනුෂ්‍යයන් අතරින් විතරක් නෙවෙයි, දෙවියන් බ්‍රහ්මයන් අතරත් පූජනීය බවට පත් වෙනවා. සංස්කෘත දේවේන්ද්‍රයත් එවිනයට වඳිනවා, මහා බ්‍රහ්මයාත් ඒ වගේට වඳිනවා. ඉතින් ඒ වගේ උතුම් දහම කසිරිය අපි විඳගනිමු. නිවස්කාරයේ ආරම්භ කරමින් සිද්ධ කරන මේ ප්‍රථම ධර්ම දේශනාව තුළදීම ඔබ දැඩි අධිෂ්ඨානයක් කරගන්න. මේ වස්කාරය තුළ මට පුළුවන් උපරිමේ මම පංචශීලිය ආරක්ෂා කරනවා, මෛත්‍රී භාවනා කරනවා, ආරෂ්ඨාංග මාර්ගය මම වඩනවා, මං සතිමත් බව උපරිම ලෙස මේ කාලය පුහුණු කරනවා කියන දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දේශනා කරපු ධර්ම දේශනය ආශ්‍රිතව ඔබට ගැටළු ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඒ නිසාද මෙහෙමයි. දැන් ඇත්තෙන්ම එක එක ආත්ම භාවල සත්‍යයන් ඉන්නවා, අසුරයන් ඉන්නවා, නාගයන්, කාන්දරයන් ආදී සත්‍යයන් ඉන්නවා. ඒ බොහෝ දෙනාට මේ ශාසනයේ මාර්ගඵල ලබන්න බෑ. හැබැයි ඒ අය සමහර අය පැවිදි වෙලක් තියෙනවා. සමහර නාගයන් ඇවිල්ලා නාග වේශය අයින් කරගෙන ඒගොල්ලන්ට තමන්ගේ වේශය, තමන්ගේ රූප ශරීරය වෙනස් කරගන්න පුළුවන්. ඒක අවස්ථාවක ස්වාමීන් වහන්සේගෙන් කේවන්ගේ හිටියා. යා නාගේ මනුස්ස වේශය අරගෙන ඇවිල්ලා මහාන වුණා. එහෙම මහාන වුණත් මනුස්ස වේශය වෙනස් කරගත්තා. ඒගොල්ලන් බොහෝට නිදි වෙනකොට තමන්ගේ ප්‍රකෘති ස්වභාවයෙන් ඉන්නට ඕන. ඉතින් මේ හඳුර නිදි වෙනකොට අහුණ කට්ටිය. ඊට පස්සේ මෙයා අයින් කර ශාසනය. බුදුන් සඳහන් කළා ඔබට මේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න බෑ කියලා අයින් කළා. ඒක බුදුහාඳුරු දැනගෙන කළේ. මෛත්‍රී සාගත කළේ ඒක. ඉතින් මේ අසුරේන්ද්‍රය ගත්තත් ඒ අයගේ ජීවිතයේ ලක්ෂණය තමයි මුහුද ආශ්‍රය කරගෙන සතුටෙන් ජීවත් වෙන එක. ਉਹ තමන්ගේ ස්වභාවය සඳහන් කළා. හැබැයි මේ ආත්මභාවය අනුව ඌට ඊට වඩා දුරක් යන්නට බෑ. ධර්මයක් ඇහුවත් මාර්ගඵල ලබන මට්ටමට ඌ හිත දිනු කරගන්න බෑ. හැබැයි ඔහු වහපු මේ ධර්මය ඔහුට සැප විපාක පිණිස, සුගතිය පිණිස හේතු වෙන්නේ නැති. නමුත් ඊට වඩා ගමනක් ඔහුට මේ ආධ්‍යාත්මික මට්ටමේ යන්නට බෑ. ඒ නිසා එහෙම පුළුවන් කම තියනවා නම් බුදුහාඳුරයාට අනිවාර්යයෙන් උදව් කරනවා. බුදුහාඳුරෝ තුන් කාලයක් දකින සරසඥානය තිබුණෝ, ෂඩසාධාරණ ඥාන තිබුණෝ, හැම කලයකම සත්‍යයන් ලෝකෙ ගැන දන්න ලෝක විදූ ගුණය තිබිච්ච උත්තරමන වහන්සේ කෙනෙක්. ඉතින් උන්වහන්සේ තේරුම් ගත්තා මේ දේශනය කිරීම පමණයි ඌට කරන්න පුළුවන් උපකාරය. ඒ නිසා ඔහුගේ පින දෞවි කුසලයේ දෙන නිදිට මේ දේශනාව සිදු කළා. ඔහුට ඊට වඩා දුරක් යන්න බැරි වුණා. ඔහු මොහොතේ සිතලා වාසය කිරීම නිසාම නෙවෙයි ඌට මාර්ගඵල ලබන්න බැරි වුණේ. ඒ ආත්ම භාවයේ ස්වභාවය නිසා. ඒකයි. වෙනත් ප්‍රශ්න තියනවද? හොඳයි, එහෙනම් හැම දිනටම බොහොමත්ම පිං. අද අප මේ අංගුතර නිකායේ 8ක නිපාතේන සූත්‍රය දේශනා කළේ, සාකච්ඡා කළේ. ඉතින් මේ සූත්‍රය තව තවත් පුළුවන් නම් බලලා අධ්‍යයනය කළා තවත් දැනුම දිනු කරගෙන මේ කියන කරුණු තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් නම් උත්සාහ ගන්න. අවසාන වශයෙන් අපට ඒකාන්තකින් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාත්, අනිත් අතින් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව අවසාන වශයෙන් සතිමත් බව සම්මා සතිය දිනු කරන්න තියෙන්නේ. ආර්ශින මාර්ගයේ පිටලා අපේ ජීවිත වඩ වඩාත්ම දහමින් පෝෂණය කරගන්නට අප උත්සාහ ගනිමු. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පන්නසල සේවා, මේ උතුම් කුසලයේ හේතුවෙන් අපනමින් මියගිය ඥාතියෝද දෙවියෝද මේ පින දැක සුවපත් වෙත්වා. ඔබ අප හැම දිනාටමත් මේ උතුම් පින නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා අප ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛං භයං පන්තා ච නින්භයං සෝකං පන්තා ච නිස්සෝකං හොන්තු සම්මේති පානිනෝ දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතේමය බව සැනසෙල්ල හිමිගත් මග ගැනීමය. හැම දෙනාටම තෙරුවන් සරණයි.